නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් අපි දිවසින් දුටු බියකරු සසර සදාහන් වැඩසටහන මේ විදිහට ආරම්භ කරනවා දැන් මේ අපි ඊයෙන් ආරම්භ කළා ප්‍රේතවත්තු විමානවත්තු එතකොට ප්‍රේතවත්තු විමානවත්තු එකෙන් අපි ප්‍රේතවත්තු මේ කරගෙන යන්නේ මොකද මුලින් සතර අපායේ බය තේරුම් ගන්න ඕන නිසා ඉතින් ඒ නිසා අපිට මේ විදිහට පින්වතුන්ගේ අනුග්‍රහය මුල් කරගෙන අපිට මේ පිනක් තිබුණොත් පුළුවන් වේවි සම්පූර්ණයෙන්ම ප්‍රේතවත්තුවත් ඉගෙන ගන්න ඉතින් සාමාන්‍යයෙන් කෙනෙකුට එක දිගට පොතක් කියවනවා කියන එක අද මිනිසුන්ගෙන් ඈත් වෙලා ඒ නිසා මේවා සවිස්තරව ඉගෙන ගන්න ලැබෙන එක මම හිතනවා විශාල භාග්යක් කියලා. ඉතින් අද දවසේ අපි ඉගෙන ගන්නේ තවත් මේ ප්‍රේතවත්තුව. පින්වතුනි මේ සතර අපායට වැටෙන මේ ගමන සම්පූර්ණයෙන්ම නැත්තරම නැති වෙන්නේ සතර අපායේ දොරටු ඇහෙන්නේ සෝතාපන්න වීම තුලින්. ඉතින් බැරි වෙලාවක් කෙනෙක්ගේ ජීවිතයේ සතර අපායට වැටුනොත් ඒක අතිශයින් භයානකයි. බුදුරජාණන් වහන්සේ මතකද ඔබට මීට කලින් වැඩසටහනක අපි විස්තර කළා බුදුරජාණන් වහන්සේම දේශනා කළා පින්වත් මහණෙනි නිරයට වැටුණොත් තිරිසන් ලෝකෙට වැටුණොත් මේ වාගේ සතර අපායට වැටුණොත් ආය මිනිසෙක් වෙනවා කියන එක නම් ලේසි නෑ කියලා. ඊළඟට මේ ප්‍රේතවත්වයේ කතා ඉගෙන ගන්නකොට ඔබට හොඳට තේරෙවි ගොඩක් ප්‍රේතයෝ ආපහු වැටෙන්නේ සතර අපායට. ගොඩක් ප්‍රේතයෝ ආපහු වැටෙන්නේ සතර අපායට. ඊළඟට ඔබට තේරෙනවා මේ විස්තර ඉගෙන ගන්නකොට ගොඩාක් මේ සත්වයෝ සතර අපායට වැටෙන්නේම කට නිසා. ගොඩාක් ඒ හේතුව කට වරදින්නේ කර්ම කර්මඵල විශ්වාසය නැති නිසා. ඒ දෘෂ්ටිය පිරිසිදු නැති නිසා. ඒ නිසා ගොඩාක් අයගේ කට වරදින එක නතර කරගන්න පුළුවන්. ඒ වගේම මේ පින්පව් ගැන විශ්වාසය ඇති කර ගන්න පුළුවන් මේ දේශනා ඇසීම තුළින් මොකද සසර භයානකයි. ඉතින් මේ විදිහට අපි දැන් එක ප්‍රේතයේගේ විස්තර කියනකොට ඒ විදිහට අපි සංසාරයේ දුක් විඳලා තිනවා කෙලවරක් නැතුව. ඉතින් මේ පින්වතුන්ට මතකද අපි මීට කලින් ප්‍රේතවත්ව ආරම්භයේදීම ගාතාවක් පදාලා ඒ තමයි මේ රහතන් වහන්සේලා තමයි කුඹුර. ඒ වගේම දායකයා තමයි ගොවියා. ඒ පූජා කරන දේ තමයි බීජය. ඉතින් කුඹුරේ ගොවියා බීජයක් වැපුරුවොත් එහෙම අස්වැන්න ගොවියාට ලැබෙන්නේ. මෙන්න මේ උපමාව හොඳට මතක තියාගන්න ඕන. රහතන් වහන්සේලා එහෙම නැත්නම් අද කාලේ ගත්තොත් සාංගික කරලා මහා සංඝයා උදෙසා අපි ඒ මහා සංඝයා කියන්නේ පුණ්‍ය ශේස්ත්‍රය, සරුපස, සරු පොළව. ඊට පස්සේ දායකයා කියන්නේ දන් දෙන කෙනා, දන් දෙන වස්තුව තමයි බීජය. දෙන දේ තමන්ට ලැබෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අද කාලේ තියෙනව නේද අපි මේ මිනිස්සු කියනවා ওই පන්සල හැදුවේ අපි, ওই ආරාමයේ හැදුවේ අපි, ওই අහවල් දාන්නේ දුන්නේ අපි, ওই කටිනේ කළේ අපි කියලා යාලට අපි කළා කියලා වගේ මිනිස්සුන්ගේ අදහසක් තියෙනවා. එතකොට මේ උපමාවට කොහොමද ඒක ගලපන්නේ කියලා බලන්න. සරුසාර කුඹුරක ගොවියෙක් බීජ වපුරලා අස්වැන්න ගන්නවා. එතකොට සරුසාර කුඹුරක් ලැබුණොත් ගොවියට ඒක සම්පතක්. එතකොට ගොවියා යමක් වපුරනවාද වපුරන දේ ලැබෙන්නේ කුඹුරට නෙවෙයි තමන්ට. එතකොට මහා සංඝයා කියන්නේ කුඹුර වගේ නම් රහතන් වහන්සේලා කුඹුර වගේ නම් එතකොට දායකයා දන් දෙන කෙනා නම් ගොවියා දෙන වස්තුව බීජේ නම් ඒකේ අස්වැන්න තමන්ට ලැබෙන්නේ. එතකොට කුඹුරෙන් තමයි අපි ප්‍රයෝජන ගන්නෙ. එතකොට ඇත්තටම ගත්තොත් ගරුතර මහා සංඝයා කියලා කියන්නේ අපිට අනාගතයේ පින්ඵල සැප විපාක උපද්දන පුණ්‍ය ශේස්ත්‍රය. ඒ නිසා යම්කිසි දායකයෙක් කියනවා නම් අපි කළා. අපි ওই පන්සල හැදුවා, ওই ආරාමේ හැදුවා, අපි අර කටිනේ කළේ, මේක කළේ, අපි තමයි ඔක මුල ඉඳලා ආරම්භ කළා, මෙහෙම කළේ කියලා සම්පූර්ණ යාගේ දෘෂ්ටියේ දෝෂයක් තියෙනවා. එයාගේ දෘෂ්ටිය තියෙන්නේ අපි එයාලට කළා. නමුත් සම්මාදිට්ඨිය තමයි අපි යම්කිසි දෙයක් සංගය විශ්ේ කළා කියන්නේ එයාලට කරපේ ගන්නෙ තමන්ට කරපේ එක. මොකද ඒකේ වපුරන බීජය අස්වැන්න ගොවියට ලැබෙන්නේ. අපි කුඹුරට කුඹුරේ ගොවිතැනක් කරලා ඒකෙන් මේ අස්වැන්න වුණ අල හරි ඊළඟට වී හරි වගා කරනවා. ඊළඟට මොන හරි වගා කරලා අපි අස්වැන්න නෙලනවා. අපි කියනවාද කුඹුරට අපි කළා. කුඹුරට අපි කළන්නේ අපි කුඹුරෙන් ප්‍රයෝජන ගත්තා. ඒ වගේ තමයි දානයක් දෙනකොට යම්කිසි ආධාරයක් උපකාරයක් කරනකොට ඇත්තම කතාව ඒක යාට කරගත්තේ දෙන කෙනාට ඒක අස්වැන්නියත් ලැබෙන්නේ හාමුදුරන්ට එකපත් වේලයි හාමුදුරන්ට ඔබ පූජා කරන දාන එකපත් වේලා නමුත් ඒකපත් ඇටයක් ගානේ කල්ප ලක්ෂ ගානක් ඔබට ආහාර අහිමියක් වෙන්නේ නැහැ හැබැයි මිනිස්සු දානේ පූජා කළා කියලා හාමුදුරන්ට කල්ප ලක්ෂයක් ආහාර ලැබෙන්නේ ඒක ලැබෙන්නේ ගිහියට එතකොට සංඝයා ඔබට අනුකම්පාවෙන් වැඩි ඉන්නේ කියන සම්මාදිට්ඨියට පත් වෙන්න ඕන ඔබ. නැත්නම් අපි කළා කියලා ඔය සමහර අයගේ තියෙන අදහස් ඒක සාමාන්‍යයෙන් පිරිසිදු දෘෂ්ටිය නෙවෙයි. පින බාල කරනවා. තේරුම් ගන්න මේ උපමාවෙන් රහතන් වහන්සේලා කුඹුර වගේ, දායකයා ගොවිය වගේ, ගොවියා වගේ පූජා කරන දේ බීජ වගේ අස්වැන්න ගොවියට ලැබෙන්නේ. ඒ නිසා මේ බලන්න මේ පළවෙනි ප්‍රේතවත්තු ගාත ආරම්භයේ කොච්චර පැහැදිලි දර්ශනයක් අපිව නිවැරදි කිරීමක් කරනවද කියලා. මේවා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ පින්වත්නි, ඒ දෙවෙනි පේතවත්ව මේක මේ මෙහෙම එකක්. ඒ තමයි නාරද කියන මහරහතන් වහන්සේ දැක්කා මේ ගිජ්ජකූටේ රජගහනුවර බැහැගෙන එනකොට නාරද මහරහතන් වහන්සේ දැක්කා පෙරේතේ. ඒ පෙරේතයා දැක්ක ගමන් නාරද මහරහතන් වහන්සේ එයාගේ ස්වභාවය කීවා. කායෝතේ සබ්බසෝවන්නෝ සබ්භා ඕපාස් ඕභාසතේ දිසා කියනවා මේ මේ එම්බා පෙරේතේ උඹගේ ඇඟ මේ ගොඩක් රත්තරම් පාටයිනේ මේ උඹ එනකොට වටේට ආලෝකයක් විසිදෙනවනේ මුඛං තේ සූක රස්සේව කිං කම්මස්ස කරී පුරේති හැබැයි උඹගේ මේ මෝන උඹගේ මෝන ඌරෙක්ගේ වගේ මොකද උඹ කරපු කර්මය ඇඟ රත්තරම් පාටයි එළිය විහිදෙනවා මේ උඹ මොකද්ද කරපු කර්මය දැන් ඇත්තනම මේ පෙරේතේන්නේ ඔය වගේ එකෙක් අද දැක්කොත් එහෙම මිනිස්සු වන්දනා කරලා වෙනම දේවාලයක් හදනවා ඌරු ඔළුවක් තියෙන දෙවියෙ හදලා පහන් තියලා වැඳලා පොල් ගහලා අනිවාර්යෙන් කරනවා ඉතින් නාරද මහතන් වහන්සේ හෙව්වා මේ උඹ මොකද්ද කරපු පාපේ දැන් අද කාලේ සාමාන්‍යයෙන් සත්ව ඔළුවක් තියෙන කවුරු හරි හිටියොත් එහෙම ඒ දෙවියන් වඳිනවද නැද්ද? වඳිනවා. එක්කෙනෙක්වත් අහනවද ওই දෙවියන්ගෙන් ඔහෙට සත්ව ඔළුවක් ලැබුණේ සංසාරේ මොකක් කරපු කර්මයකින්ද කියලා ඇහුවද එක්කෙනෙක්වත් අද වෙන්නක්වත් මේ මිහි මණ්ඩලේ එක්කෙනෙක් අහලා නැහැ සත්ව ඔළුවක් තියෙන දෙවියන්ගෙන් ඔබට ඇයි ඔය වගේ සත්ව ඔළුවක් ලැබුණේ කියලා. නාරද මහරහතන් වහන්සේ ඇඟේ එළිය විහිදෙන සත්තරම් පාට ඇඟක් තියෙන ඌරු හොටයක් තියෙන කෙනෙක්ගෙන් ඇහුවා උඹ මොකද්ද කරපු කර්මය? ඊට පස්සේ කිව්වා කායේන සංඤතෝ ආශී වාචාය වාචාය සීම සංඤතෝ කියනවා මම කයෙන් සංවරවල හිටියා. ඊළඟට වාචායාසිම සංඤතෝ නමුත් මම වචනෙන් සංවර වුණේ නැහැ. තේන මේ තාදිසෝ වන්නෝ කය සංවර වෙච්ච නිසා ලස්සන ඇඟක් ලැබුණා යතා පස්ස සිනාරදා නාරද තිරුණාස උපවහන්සේ හරියට මාව දැක්කා. මේ ප්‍රේතයා කලින් කාශ්‍යප බුද්ධ ශාසනේ මහාන වෙලා හිටපු තිරුණාංශිනවා. හොඳට බඹසර රැකලා විකාල භෝජනින් වැළකීලා හොඳට සිල් රැකගෙන හිටියා. හැබැයි කට හරි නැහැ. කාට හරි ඕපාදූපයන් නම් කියනවා. කාගේ හරි කුණු ගොඩක් නම් අවශ්‍යනවා. කොහේ හරි ඕපාදූපයක් විතක් කාලා කියා ගන්න ලැබුණොත් එතනින් එහා නෑ මේ උන්වහන්සේද. හැබැයි බ්‍රහ්මචාරී හොඳට කයින් වැරද්දක් වෙන්නේ නෑ. ඊට පස්සේ කාශ්‍යප බුද්ධ ශාසනය වෙච්ච දෙයක්. ගොඩක් මේ සිල්වත් සංඝයාට ගැරෙහුවා. යහපත් සංඝයාට ගැරෙහුවා. කයි කතා හැදුවා. විකට කතා හැදුවා. ඊළඟට එක එක උන්වහන්සේලා දෙන්නේ සමගිව හිටියොත් කෙටෙව්වා. මේ විදිහට වචනයෙන් පව කළා. හැබැයි බ්‍රහ්මචාරී රාජ්‍ය පාලනය කරනවා. ඊට පස්සේ ඇඟින් වැරද්දක් වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ පාප කර්මයේ විපාකයක් විදිහට නිරේ ඉපදුනා. කාශ්‍යප බුද්ධ ශාසනයේ නිරේ ඉපදිලා එයා ආපහු පෙරේත ලෝකේ ඉපදුනේ මේ පොළොව ගව් හතක් වැඩුණාට පස්සේ. සම්පූර්ණ බුද්ධාන්තරයක් මේ ප්‍රේතයා මේ සත්වයා නිරේ තමයි පැහිලා තියෙන්නේ. ඊට පස්සේ අපේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඌරු හොටයක් තියෙන පෙරේතෙක් ඇඟ රත්තරම් පාට එළියකුත් විහිදෙන නැගේ. ඊට පස්සේ මේ ප්‍රේතයා කියනවා බලන්න මම කට වැරදුන නිසා මං දැන් ප්‍රේතෙක් වෙලා. තන්ත්‍යාහං නාරද බ්‍රූමි සාමන් දිත්ත මිදන්තය ඔබ වහන්සේ මාව දැක්කනේ මං ඔබ වහන්සේට කියන්නේ මේකයි මාකාසේ මුඛසා පාපං අනේ කටින් පව් කරන්න නම් එපා මං විදෝපු විඳවිල්ල මං දන්නේ කියනවා මාකෝ සූකර මුකෝ අහෝති කට වරද්දාගෙන ඌරු හොටයක් තියෙන එකෙක් වෙන්න නම් එපා කියලා අනේ නාරදයන් වහන්සේ මට කියන්න තියෙන ඉච්චරයි එතකොට බලන්න මේ කට වරද්දා ගැනීම විපාක අද කාලේ කොහමද මේ ගොඩාක් මේ පාපේ සිද්ධ වෙන ඔය Facebook විකාරය නිසා දැන් ඔන්න වටෙන් පිටින් ලෙඩ දුක් අසනීප වෙනකොට ඔක්කොම ටික තටු අකුලගෙන අතපය ඇතුළට දාන කූඩුවස්සේ ඉන්නවා බාහිර කරදරයක් නැහැ කියලා දැනගත්ත ගමන් අතපය ඔක්කොම එළියට දාලා ඔක්කොටම ගරහනවා හොඳට බලන්න කවුරු හරි දැන් අම්මා තාත්තගෙනේ ප්‍රශ්නයක් ආවට පස්සේ විසඳුම් ගන්නකොට සමහර දරුවන්ට අමාරු වෙන්න පුළුවන්. දරුවෝ ගරහනවා. ඒ වගේ තමයි ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒ සම්පූර්ණ බර රජයට එනවා. ඒතර රජයෙන් තීරණ ගන්නකොට ඔක්කොම ටික බානිනවා. ඊට පස්සේ සමාජ නියමුවන් විදිහට සංඝයා වැඩි ඉන්නවා. සංඝයා තීරණ ගන්නකොට බයිනවා. ඉතින් මොකක් හරි බනින්න කාරණාවක් නම් හොයා ගන්නවමයි. මේ කට නිසාමයි නැහින්නේ. අපායවල 136ක විස්තර අපි මීට කලින් වැඩසටහන්වල කළා අපායවල වල යන අයගේ විස්තර කිව්වා ගිය අයගේ විස්තර කිව්වා සාවධානව අත අසාගෙන හිටියනම් 80% අපාය වෙලා තියෙන්නේ කට නිසා මේන ප්‍රේතවතු ආරම්භ කළා දේශනා කරන්න මේ පටන් ගන්න තැන ඉඳලම කට වැරදිලා පෙරේත ලෝකෙ ගියයි ඉන්නේ මේ ඇඟ රත්තරම් පාටයි නමුත් පෙරේතේ මිනිස්සු මේවා දන්නේ නැහැ මිනිස් ඉදිරියේ කවුරුහරි එළියක් පහල කරගෙන පහල වුණොත් මිනිස් එදා ඉඳලා දේවාලයේ තියාගෙන වඳිනවා පෙරේතයන්ව වඳින්නේ ඊට පස්සේ මොකක් හරි ෆොටෝ එකක් ගහමුද පොඩි එළියක් තිබුණොත් එහෙම පොඩි එළියක් අම්මෝ මෙන්න දේවතාවුන් වහන්සේලා සතර දිග්භාගින් වෙලා බ්‍රහ්ම රාජ්‍යෝ පාත් වෙලා කියලා මේ අහිංසක මෝඩ සතුටක් විඳිනවා මේ සත්වයා මේ නාරද මහරහතන් වහන්සේට පේන්න දිව්‍ය ශරීරයකින් ඌරු හොටේකින් එන ප්‍රේතෙක් නෙමෙයි මේ වැඳ වැඳ කියනවානේ ස්වාමීනි ඔබ වහන්සේ දන්න අයට කියන්න කටවරද්දගෙන ඌරු හොටයක් තියෙන පෙරේතෙක් නම් වෙන්න එපා කියලා කියන්න ඔබ වහන්සේ කත්තේ ගිහිල්ලා මේ ප්‍රේත ලෝකේ විස්තර ඒ නිසා හොඳටම තේරෙනවා මම නම් හිතන්නේ ලංකාවේ ගොඩාක් දෙවිවරු කියලා ලංකාවේ මිනිස්සු 95%ක්ම රැවටිලා ඉන්නේ ප්‍රේතයන්ද 95%ක් ප්‍රේතයන්ද රැවටිලා ඉන්නේ මේ ප්‍රේතවත් ඉගෙන ගන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ඊට පස්සේ නාරද මහරහතන් වහන්සේ මේ විස්තරය ඇවිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කියයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වස්තුව මුල් කරගෙන සසරේ ස්වභාවය ගැන පිරිසට දහම් දෙසුවා. ආන් ඊට පස්සේ තමයි මේ ප්‍රේතවත්ව බුද්ධ වාසිකයක් විදිහට මේ කුද්දගෙන කායට එන්නේ. ඊළඟ ප්‍රේතවත්ව බලමු. දැන් කටින් කරන පව් නිසා මේ ඊළඟ ප්‍රේතවත්වත් දැන් මේ ප්‍රේතවත්ව නම සූකර මුඛ ප්‍රේතවත්ව. ඊළඟ ප්‍රේතවත්වත් ප්‍රේතවත්ව කියන්නේ ප්‍රේතයන්ගේ කතා. ප්‍රේතයන් කියන්නේ මිය පරලෝකීය. ඒකේ තියෙන ඒත් මේ ඌරු මොහොතයක් තියෙන මේ පෙරේතේ දිබ්බං සුභා ධාරේසි වන්න ධාතු. වේහාසයන් තිට්ඨසි අන්තලිකේ මුඛංචතේ කිමයෝ පූති ගන්ධං කාදන්තිකින් කම්මකාසි පුබ්බේති පින්වත්නි දැන් මේ නාරද ස්වාමීන් වහන්සේ තමයි මේ ප්‍රේතයක් දැක්කේ දැන් බලන්න මේ ප්‍රේත කතාව කියාගෙන යනකොට ඔබට මතකද අපි මේ ප්‍රේතවත්ව ආරම්භයේදී වර්තමාන කතාවක් කිව්වා අර විදිවැදිච්ච මිනිස්සු ගැන ඒතර මේ මිනිස්යා රඳුරු ගුහාවකින් යනකොට කට කුණු වෙච්ච මේ ඌර ගොඩක් දැක්කා කියලා කිව්වේ දැන් මේ වගේ සිද්ධි නේද මේ අද කාලේ කොහොම ඉපදෙනව ඇසිද අද කාලේ වැඩිපුර උපදිනව ඇති මේ වගේ මේ මිනිස්සු මැරිලා මැරෙන මිනිස්සු කටින් පව කර ගැනීම තුලින් දැන් සමහර වෙලාවට ස්වාමියා බිරිඳ රණ්ඩු වෙනකොට බලන්න අම්මෝ සමහර බිරිඳ ස්වාමියාගේ ඇඟට කඩාපහිනේ තෝ කනවා කියලා අපිට ඇහිලා තියෙනවා ඒක තමන්ට මේ කණ්ඩ ගෙනල්ලා දීලා තමාව පෝෂණය කරන ස්වාමියා. මේ දරුවන් වැදුවේ ඒ ස්වාමියා නිසා. මේ පවුලක මේ වහලයක් ඇදී ඉන්නේ ස්වාමියා නිසා. ඒ ස්වාමියාගේ ඇඟට කඩා පැනලා කියන කතා ටික බලන්න. ඒ කියන්නේ සංසාරයක සතුරෝ වගේ වචන පිට කරගනිමින් පවුල් කන ගෙවල් තියෙනවා ලංකාවේ. ඊළඟට තමයි බී ගත්ත ගමන් පිරිමි ටික මේ ලෝක දහත්වයේ යන්තා කුණු හරපෑද්ද ඉතිවිසෝ ගාතාව කියාගන්න බෑ. තනියෙන් ඉතිවිසෝ ගාතාව කිව්වොත් කියන්න බෑ. කර්ණිමේ සූත්‍රය කිව්වොත් කියන්න බෑ. කුණු හරපණන් දන්නවා තුන් ලෝක දහත්වයේම කුණු හරප ටික දන්නවා. බී ගත්ත ගමන් තමයි ඒ ශබ්දකෝෂේ මේ විවෘත වෙන්නේ. ඕපන් වෙනවා. ඊට පස්සේ මුළු ගමේ මිනිස්සු ඒ වචන ටික අහගෙන ඉන්න ඕන. මේ විදිහට කටෙන් පවු කළාට පස්සේ සිද්ධ වෙන දේවල් දිහා බලන්න ඌරු හොටයක් තියෙන പ്രേත ලෝකෙ උපදිනවා. ඇයි ඌරා ඌරා ඔය හොටෙන් ඇන ඇන කන්නේම මොනවද? ජරාවක් නේද? ඌරා ඔය කටෙන් උල උලා කන්නේම ජරාවන්නේ අනිත් අයගේ අසූචියන්නේ. ඔය කායේ මනුස්ස ලෝකෙ ඉද්දී අනිත් අයගේ අසූචි කටෙන් කියපු අය තමයි. ඒ කියන්නේ එක එක යාගේ වැරදි කියන්නේ එක එක්කෙනාගේ අසූචිනේ. ඒවා මේ කටෙන් කිව්වා උපතත් හැදුනා ඒ කටෙන් අසූචි ගන්න විදිහටම. දැන් ඒ ඌරු හොටයක් ලැබුණාට පස්සේ ඒ ප්‍රේතයාට අත් දෙක තිබ්බ කියලා අත් දෙකෙන් කන්න බෑ මෙහෙම. මෙහෙම අතින් අරගෙන කටට දාගත්තොත් ඒක කටට යන්නේ නැතුව බිමට වැටෙනවා. මේ කටෙන් බිමට වැටෙනවා. අනිවාර්යෙන් කොහේ හරි තියෙන අසූචි කොටක් අත් දෙක මෙහෙ බිම තියාගෙන හොටෙන්ම උලා කෑවොත් විතරයි අසූචි ටික ඒ පෙරේතයට කන්න පුළුවන්. කොහොමද කර්මය? ඊට පස්සේ දැන් නාරද ස්වාමීන් වහන්සේ තව පෙරේතේ දැක්කා දිබ්බහ සුභහ ධාරේ සිවන්න ධාතු ලස්සන එක. දෙවියෙක් වගේ. වේහාසයන් තිච්ඡසි යන්තලිකේ කලින් පෙරේතයා බිම දැක්කේ. මෙයා දැන් ඉන්නේ අහසේ. අහසේ මොකංචතේ කිමයෝ පූති ගන්ධං හප්පේ කට ගන්ධස්සාරේ වේ ගන්ධස්සාරේ වේ කාදන්තිකින් කම්ම කාසි පුබ්බේති. ඒ කට කුණු වෙලා පණුව කනවා. අනේ ඔබ මොකද්ද සංසාරේ කරේ කියලා ඇහුවා. දැන් නාරද මහරහතන් වහන්සේ හඳුනාගත්තා ඔබ වහන්සේ දිව්‍ය රාජයේද එහෙම කියලා ඇහුවේ නැහැ. නාරද මහරහතන් වහන්සේ ඇහුවා ඔබ මොකද්ද කරපු කර්මය? කුණු වෙච්ච ඌරු කටකින් පණුව වැක්කිරි කිරි ඉඳ ඔබ මොකද්ද කරපු කර්මය? ඊළඟට කියනවා ඊටස් පෙරේතයා කියනවා සමනෝ අහං පාපෝ දුට්ඨ වාචෝ තපස්සේ රූපෝ මොකස අසඤ්ඤතෝ. ශ්‍රමණයන් වහන්සේ මං ඉස්සර බිස්සුවා. මම ගොඩාක් නරක වචන කිව්වා කටින්. තපස්සේ රූපෝ මොකස අසඤ්ඤතෝ මම හොඳ ශ්‍රමණයන් වහන්සේ නමක් විදියට හිටියා. කටේ කිසිම සංවරයක් නැහැ. ලද්දාච මේ තපසා වන්න ධාතු මගේ තපස්යා නිසා, ඒ කියන්නේ බ්‍රහ්මචාරිකම සිල්වත්කම නිසා රත්තරන් ඇඟක් ලැබුණා. දැන් බඹසරෙක සුන්දර ඇඟක් ලැබෙනවා. ඇයි ඇඟෙන් පව් කරන්නේ? ඒතර මම කයෙන් වැරදි කරපු නැති නිසා මට ලස්සන ඇඟක් ලැබුණා. මුකංච මේ පේසූණී එන පූතින් කේලම් කියපු නිසා මට මේ කුණු වෙච්ච ඌරු කටක් ලැබුණා. එතකොට මේ ශ්‍රමණයා මේකයි කරලා තියෙන්නේ. කාශ්‍ය බුද්ධ ශාසනේ මේ එක ගමකට ගියා. ඊට පස්සේ ගමේ එක ආරාමයක තෙරුන් වහන්සේලා දෙන්නේ හිටියා. මෙයා ඒ ආරාමේ නැවතුණා. තෙරුන් වහන්සේලා කිව්වා භික්ෂුව අපි හිටියම් පින්දපාතේ. තුන්නම පින්දපාතේ ගියා. රසට පින්දපාතේ හම්බ වුණා. රසයට පින්දපාතේ හම්බ වුණාට පස්සේ මේ හාමුදුරුවෝ ඇවිල්ලා කල්පනා කළා මේ ගමේ මිනිස්සු හරි ශ්‍රද්ධාවන්තයි. ඒ වගේ මේ ආරාමේ ළඟින් දොලක් ගලාගෙන යනවා. හරි ලස්සනයි. විවේකයි. පින්දපාතේ හම්බ වෙනවා. ඉතින් මම මෙහි නැවතිනවා නම් හොඳයි. ඒත් ඉතින් මේ මහ තෙරුන් වහන්සේලා දෙන්නේ යන්නදී මට ඉන්න බෑ පොඩි එකෙක් වගේ. මම මොකක් හරි කළා මේ දෙන්න බිඳවලා මෙහින් යවනවා කියලා මෙයා මොකද කළේ දවසක් අර එක තෙරුන් වහන්සේ නමකට ගිහ ස්වාමීනි මම මොකද්ද ඉතින් ඔබ වහන්සේට කියන්නත් බෑ ඉතින් මේවා. නොකියත් බෑ. ඇයි තෙරුන් වහන්සේ? නෑ ඉතින් ස්වාමීන් වහන්සේ ඕන්නේ නෑ. ඉතින් කියන්න අපේ කියන්න කිව්වා. කමන්න නැද්ද කිව්වට කියන්න ඉතින්. අනේ බලන්න අර උන්වහන්සේ කියනවා මෙච්චර කාලයක් ඔබ වහන්සේත් එක්ක හිටියේ කරගන්න දෙයක් නැති නිසායි ඔබ වහන්සේ තරම් පාපී ඉච්ඡා තියෙන නපුරු මේ ශ්‍රමණයන් වහන්සේ තමක් මේ බුද්ධ ශාසනයට නැතේ ශාසනය විනාශ කරන ඔබ වහන්සේ කියලා කියනවා. මම නම් විශ්වාස කරේ නෑ, ඒ වුණාට මට ඇහුණා කිව්වා. ඊට පස්සේ කිව්වා, අනේ භික්ෂුව මේ මොන කතාද? ඔය තෙරුන් වහන්සේ මං ගිහි කාලේ ඉඳලම අඳුරන මගේ යාළුවානේ, කවදාවත් උන්වහන්සේ කටින් ඔයවා එකක් කියන්නේ නෑ. ඊට පස්සේ කිව්වා, මට ස්වාමීන් වහන්සේ දුක ඒකයි. ඔබ වහන්සේ එච්චරම ඒ උන්වහන්සේ විශ්වාස කරද්දී කිව්වනේ මෙහෙම කතාවක්. ඔබ වහන්සේ මේක විශ්වාස කරන්න එපා. නමුත් හෙට උදේට බලන්න උන්වහන්සේ දියා කියලා කොහොමද කේලම් කියන එක මේක කියනවා පුදුම විදිහට නේ කියන්නේ. ඊට පස්සේ හිමීට අනිත් හාමුදුර ළඟට ගියා. සිව ස්වාමීනි, මට මේක කියන්න විදිහක් නැහැ. ඇයි ඇයි මොකද කියලා කිව්වා. නෑ ස්වාමීන් වහන්සේ, ඕන් නෑ, මේ හිතේ දුක වැඩිවමට මේ ආවේ. ඉතින් ඇයි වික්ෂෝ මොකද්ද? නෑ ඔබ වහන්සේට අර හාමුදුර විශ්වාසද? අනේ මගේ ගිහි කාලේ ඉඳලා යාළුවානේ. අනේ ඒ හාමුදුර 10න් සම්පතක් කිව්වා. බලන්නකෝ ඔබ වහන්සේගේ විශ්වාසය. මට ඒකයි දුක. ඔහොම විශ්වාසයේ තියෙන කෙනෙකුට එහෙම කියන්න වටින්නේ නැහැ. මොකද්ද? ඔබ වහන්සේ මහා පාපී හැසිරින් තියෙන අනේ කරගන්න දෙයක් නැහැ. මෙච්චර කාලයක් කියා ගන්න උනේ මං ආපු නිසා යාන්තම් මං හිත සනස ගන්න පුළුවන් උනේත් ඔබ වහන්සේගේ කෙරෙට්ටුව මාත් එක කියලා කියලා අර හාමුදුර කිව්වනේ. මටත් විශ්වාස කරන්න බෑනේ හාමුදුරනේ කිව්වා. නෑ නෑ වෙන්න බෑ. මං ඊට පස්සේ කිව්වා බලන්න ඔබ වහන්සේගේ විශ්වාසය. ඒකට ඒ හාමුදුරන්ගේ එහෙම කන්නේ නැහැ කිව්වා. ඒ උදේට මූණ බලන්න කිව්වා. දැන් ඔන්න පොඩ්ඩක් අෆ්සට් එක ඇවිල්ලා හිතට. පහව දවුදේ පින්ඳ පාන්සේ යනකොට අර කලින් hina වෙන්නේ නැහැ. එතකොට අරයා hina වෙන්නේ නැතුට මෙයා හිතනවා අර හාමුදුර කීප එක හරි. එතකොට ඒ හාමුදුරෝ මෙයා hina වෙන්නේ නැතුට හිතනවා අර හාමුදුර කීප එක හරි. එදා පින්ඳ පාත් ගිලව කතා නැහැ, හැන්දෑම දෙන්න ගියා. ඔය සාමාන්‍යයෙන් බලවත් විශ්වාස, බලවත් යාළුකම් ඇති වුණාට පස්සේ පොඩි දෙයින් දෙදරලා යනවා. ලොකු දුරස් වීමක් එනවා. අපි බැඳෙන තරමට ප්‍රශ්නේ බරපතලකම වැඩි. බැඳෙන තරමට. බැඳෙන එකත් එක නුවණ තිබ්බොත් නම් ප්‍රශ්න සංසිඳවගෙන ඉන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රශ්නේ චූටි ප්‍රශ්නේදී කලබල නොවි යාළුකම් කඩා ගන්න නැති මිත්‍රයෝ දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වගේ කල්යාණ මිත්‍රයෝ ගොඩක් දුර්ලභයි කියලා. කලබල වෙන්නේ නැහැ. ඉතින් මේ දෙන්නගේ ප්‍රශ්නේ දුරදිග ගියා. ඒ දෙන්නම ආරාමය අතහැරලා ගියා. අර හාමුදුරුවෝ තනි වුණා කේලම් කියපු. ඊට පස්සේ ගමේ මිනිස්සු ඇහුවා, හාමුදුරනේ කෝ අනිත් හාමුදුරුවෝ, අනේ බලන්නකෝ මං කොච්චර කිව්වද සමගිව ඉඳ මේ බිඳෙන අය සංසාරේ දුක් විඳා මේ ගොඩාක් අය නිරේ ගිහිල්ලා දුක් විඳිනවා කියලා මං අපාය ගැන විස්තර කොච්චර කිව්වද රණ්ඩු වුණා හරියට ලැජ්ජයි කිව්වා. අන්න ගියා කිව්වා පාත්‍රයත් අරන් දෙන්න. අනේ කමන්නේ නැහැ, ඉතින් ඔබ වහන්සේ හරි අපිට ඉන්න අපිට ශ්‍රමණයන් වහන්සේ නමක් වැඳ පුදාගෙන පින් කර ගන්න ඕන. කොහොමද ඒ හාමුදුරන්ට වසංගතයක් බෝ වුණා. දැන් ඔය මේ වසංගත පැතිරිල්ල යන්නේ ඒ වගේ වෛරස් වසංගතයක් හැදුණා. පිච්චෙන්න ගත්ත මං කරපු පාපේ කියලා. මැරුණා නිරේ. කාශ්‍යප බුද්ධ ශාසනේ නිරේ ගියේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕන වෙන්න කාලේ නිරෙන් ගොඩට ආව පොළොව ගව් හතක් වැඩෙන කල් අපායයි. කත නිසා බඹසර රැක්කා. ඒ නිසා බ්‍රහ්මචාරි බව ශ්‍රේෂ්ඨයි, කෙලෙස් දැවීම ශ්‍රේෂ්ඨයි, කට පරිසම් කර ගැනීම අතිශ්‍රේෂ්ඨයි. මොකද කයින් කොච්චර පින් කළත් ඒ පින් ටික ඔක්කොම යට යවන්න පුළුවන් කට අසංවර වීම පාපය. ඒ නිසා පුළුවන් නම් කටින් පින් කර ගන්න බලන්න. මේ ඔහේ වාචාරකම් විහිළු කතා ඔහේ ඕපදූප කීකේ ඉන්නේ නැතුව එච්චර බහනකයි මේ කටින් පව් කරන එක. දැන් අර එක රහතන් වහන්සේ නමක් පොඩ්ඩක් hina වෙනවා දැකලා එක ගෑනු කෙනෙක් මිනිහට පොඩ්ඩක් ඇඟෙන් තට්ටු කළා කිව්වා බලනවා කොයි සර්කස් කාර් එක වගේ. අර මිනිහත් කිව්වා හ්ම් කියලා. උපනෝපන් ජීවිතයේ ගෑනු කෙනා සර්කස් කණ්ඩායමක කෙල්ලෙක් විදිහට උපදින්න. අර කොල්ල කොයි ලෝකෙකියත් අර කෙල්ලට ආසාවෙන් සිටුවරයක් වෙලා හිටියත් ඇවිල්ලා අර කෙල්ලම බඳලා ඒ කොල්ල සර්කස් කරනවා. අපේ බුද්ධ ශාසනයේ රහත් වෙන්න පින තිබිලා සර්කස් කණ්ඩායමක. කොහොමද වචනේ හ්ම් කියන එකත් ආපු හැටි කොහොමද? ඒ නිසා මේවා පිළිගත්තා හෝ නැතා හෝ කර්මය එනවා තමාට. කර්මය එනවා. දැන් බලන්න වාහනයක යද්දී මේ සමහර මිනිස්සු ඉන්නවා ඉස්සරහින් දාන වාහනෙට බයිනවා. ඒ මිනිස්සු දන්නේත් නෑ මේ මේක බයිනවා කියලා. ක්‍රෝධෙන් නුවර ඉඳලා කොළඹට වාහන යන්න හදාගත්තොත් වාහන 100කටවත් බැන බැන ඉන්නේ. මුංගේ තාත්තාද ලයිසන් දුන්නේ කියලා පටන් ගන්නවා. අනවශ්‍ය දේවල්. ඉතින් ඒ නිසා කට නිසා ගොඩාක් අය පෞරස් කරනවා. ඊට පස්සේ කට ගඳයි. ඊට පස්සේ කියන දේ කවුරුත් අහන්නේ නැහැ. මනුස්ස ලෝකෙ ඉපදුනා. අන් අයගෙන් පුරා බැනුම් අහගන්නවා. ඊළඟට සමාජයේ පිළිකුල් චරිතයක් වෙනවා. මේ අනිත් අයද නිନ୍ଦා කිරීම. ඒ සම්පූර්ණයෙන් Facebook එක ගත්තොත් එහෙම නිନ୍ଦා සාගරයක්. අපහාස සාගරයක්. ඊළඟට දැන් මේ තෙරුන් වහන්සේලා බුද්ධ කාශ්‍යප බුද්ධ ශාසනේ අදත් නැද්ද කට හැකර උන්වහන්සේලා. අදත් නැද්ද කටේ කිසිම සංවරයක් නැතුව කුණු හරප මේ කී කියා ඉන්නේ ඒ වගේ විහිළු කර කර අව කැපෙන කවතා දෙපැත්ත කැපෙන කතා කී කියා හිනාවෙ ඉන්න තෙරුන් වහන්සේලා නැද්ද බණ විදිහට. ඒවට හිනාවෙ ඉන්න තව පිරිසකුත් නැද්ද? මෙන්න අපායි. මෙන්න අපායි. පිළිගත්තේ දැන් තමන්ම ළඟ තියෙන තමන්ගේම පන්සලේ තියෙන පොත් කබඩකේ තියෙන ප්‍රේතවස්තුව කියලා පිළිගන්නේ නැහැ. තෙරුන් වහන්සේ නමක් විදිහට මා ප්‍රකාශ කළ යුතු වචනේ සංවර විය යුතුයි කියලා. ඊට පස්සේ ඔන්න දැන් මේ විදිහට මේ කුණු ගඳ ගන්න සූකරේ ඌරු හොටයක් තියෙන පණුව දෙපැත්තෙන් වැටෙනවා දෙපැත්තෙන් පණුව වැටෙනවා. ඉතින් මේ වගේ ශරීරයක් තියෙන ප්‍රේතෙක් කියලා ඉපදුනා. සයිදන්තය නාරද සාමන්දිත්තං ඔබ වහන්සේ මාව දැක්කනේව. අනුකම්පකා යේ කුසල වදෙයු. මම මේ අනුකම්පාවෙන් හොඳ හිතින් මේ කියන්නේ. මා පේසුනම් මාච මුසා අභානි. අනේ කේලන්නම් කියන් දෙපා. බොරුනම් කියන් දෙපා. යක්කෝ තුවං හෝහිසි කාම කාමිනි. ඔබ බලවත් දිව්‍ය රාජයක වෙන්න කැමැති දේවල් ලබන කේලන් නොකියා. ඊළඟට බොරු කියන්නේ නැතුව. ඒතර කේලමයි බොරුවයි කොච්චර සමාජයේ තියෙනවද? මිනිස්සු කොච්චර පව කරගන්නවද? පිට රටවල් වලත් එහෙම. ආයේ මේක මේ ලංකාවට සිංහල ජාතියට ඊළඟට බුද්ධ ආගමට එහෙම කතාවක් නෙවෙයි. මේ තියෙන්නේ සංසාර සත්වයාගේ සසර ගමන. ඉතින් ඒ නිසා ගොඩාක් මේ වෙන්න දැන් සමහරවිට මම ඒකයි කිව්වේ ඇඟ රත්තරම් පාට දිලිසිලා වොත් කට්ටිය වඳිනවා. දැන් මම හොඳටම උදාහරණයක් කියන්නම්. විශාල මහනුවරට අපේ බුදුරජාන් වහන්සේ වැඩිය වෙලාවේ එක යකෙක් බුදුරජාන් වහන්සේට සැර දාලා. ඔබ කවුද කියලා. පළවෙනි සිරිපා දෙනකොටම යක්ෂයෝ දිව්වනේ. දුවනකොට එක යකෙක් පිටිපස්සේ හැරිලා සැර දාලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි පියවර තියෙනකොට ගව්වද්දරට ඒ යක්ෂයා විසිවිලා. යක්ෂ සභාව විසින් ශාස්ත්‍රෝන් වහන්සේ දෙස රවා බලපු නරක වචනයක් කියපු කර්මයක പ്രേත විමානයකට ඇදලා දෙන්න අර යක්ෂයා. ඒතර යක්ෂ ලෝකේ අහිමි වුණා. දඬුවමක් වෛසරම දී රාජයාගේ. ඊට පස්සේ പ്രേත යක්ෂ විමානයෙන් പ്രേත විමානයට ඇදලා දාපු ගමම්ම ඒ යක්ෂයාට ශාස්ත්‍රෝන් වහන්සේට ගැරහුවේ යම් පක්ෂයකද අවපක්ෂේ. ඒ ගරහපු ගම ගරහපු පාපේට නහයමුයි කටිනුයි කන්වලිනුයි සර්ප වෙන්න ගත්තා. සර්ප වෙනවා. ඉතින් එනවා මේ ඇදලා දානවා මේ ඇදලා දානකොට තව එනවා. නහයෙන් එනවා ඒ අදිනවා තව එනවා. ඉතින් විභාගාත දුන පෘථුවිය සිසාරා දුවනවා. ජම්බු දීපෙත් ලක් දෙරණත් සිසාරා දුවනවා. ඒ ප්‍රේතය සර්ප වේද ඇද දදා. එතකොට ඒ සර්පය බෙල් එල්ලෙනවා, ඉනේ එල්ලෙනවා, අත්වල එල්ලෙනවා මේ මැදලා දානකොට. අවපක්ෂේ පුරපක්ෂේ වෙනකොට අර සර්ප වෙන එක නතර වෙලා දිවි කෙනෙක් වගේ වෙනවා. ආන් ඔය කෙනාට ඔයාලගේ ගෙවල් වල පහන් තියනවා නේද? විමාන ප්‍රේතී. අපගේ ශාස්ත්‍රුන් වහන්සේට ගරහපු පාප කර්මයක් විඳින කෙනෙක්. ඉතින් ඔයාලගේ පිළිගනීද දන්නේ නැහැ. ඒක තමයි සත්‍ය කතා. ඉතින් මේ වාගේ රත්තරන් ඇඟ තියෙන ඌරු ප්‍රේතේ කටෙන් පණුව දදාවත් මිනිස්සු නම් පහන තියෙනවාමයි. මිනිසින්ට ඕන්නේ අපායේ නිරිසතාගෙන්වත් කමන්නේ නැහැ පිහිටක් හොයන්න. මොන හරි මල පෙරේතෙන්ගින්ම කමනා පිහිටක් හොයන්න තමයි ඕනන්නේ. ඒ නිසා තුනුරුවන් සරණ යනවා කියලා කියන එක පින්වත්නි මේ හදවතේ බුදුරජාණන් වහන්සේ වදාහින්දා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ශාස්ත්‍රණ වහන්සේට පහ දෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. දැන් සමහරවිට මම දැන් එක ප්‍රේතෙක් ගැන කිව්වත් කවුරු හරි කිපිලා වුණා මම මොන හරි කළා කියන්නේ ඔය ප්‍රේතයත් මම මොන හරි කළා කියන්නේ මම මැරුණා කියලා කියන්නකෝ. මම මැරුණේ ශාස්ත්‍රණ වහන්සේ නිසා. ශාස්ත්‍රණ වහන්සේට ජීවිතේ පූජා කරලා ශාස්ත්‍රණාන්සේ නිසා නෙවෙයි ශාස්ත්‍රණාන්සේට ජීවිතේ පූජා කළා. සත්‍ය කියලා ඇත්ත කියලා රවට්ටන්නේ නැතුව. නමුත් අද වෙන්නක්වත් ඒ ප්‍රේතයා අදහන කිසි කෙනෙකුට කියලා නැහැ. මම ප්‍රේත මේ විමාන ප්‍රේතයෙක් කියලා. අදට කියන්නේ මම වෛශ්‍රණ දිව්‍ය රාජ්‍යයෙන් වරක් ගත්ත බලවත් යක්ෂයෙක් කියලා තමයි අදට කියන්නේ. දේවතාවුන් වහන්සේ කියලා අදට කියන්නේ. ඉතින් ඒ නිසා ඉතින් මේවා මේ පුළුවන් විදිහට ඉතින් මේ තේරුම් ගන්න ඉතින් අපි ටික කාලෙ ඉන්නේ මැරෙන එක නක කොහොම හරි මැරෙනවා මැරෙන්න මොකක් හරි ක්‍රමයක් හැදෙනවා එක්ක ලෙඩක් දුකක් එක්ක අසංගතයක් එක්ක සතුරු වදුරක් එක්ක බෝම්බයක් එක්ක පිළිකාව මොකකින් හරි සත්වයා මැරිලා යනවා එක්ක අමනුෂ්‍ය වදුරක් ඊළඟ මේ ප්‍රේත වස්තුව මේක ප්‍රේත වස්තුවක් කියලා කියන්නේ හරි ලස්සන කතාවක් නේ මේ කතාවේ තියෙන්නේ අනේ පිළිසිරිතුමාගේ මිනි බිරියක් හිටියා. දැන් ඔන්න අපි පෙළ ගන්න මේ ප්‍රේත වස්තුවේ හතරවෙනි කතාව. අනේ පිළිසිරිතුමාගේ මිනි බිරියක් හිටියා. මේ මිනි බිරිය හරි හුරතල්. ඔන්න ඊට පස්සේ කට්ටියක දුවලා බෝනික්ෙක් හදලා දුන්නා මැටි මේ පිටි වලින්. මොනවාරි ඔය පිටි වර්ගයකින් හදලා දෙන්නේ නැති ඔය ඒ කාලේ තිබ්බ මොනවාරි පිටි වලින්, තිරිමු පිටි වලින් හරි. ඊට පස්සේ මේ පිටි වලින් චූටි බෝනික්කේක් හදලා දුන්නා. ඉතින් අර චූටි දෝනි ලස්සන සල්ුවක් අර පිටි බබාට අඳවලා ඊළඟට චූටි කොණ්ඩ දෙකක් හදලා ඉතින් නලව නලව ඉන්නවා කිරි දෙනවා ඊළඟට නලවනවා කවි කියනවා නිදි කරවනවා ඇත්ත බබෙක් වගේ. ඔහොම ඉඳලා දවසක් මෙහෙම මේ මොල්ලා ඉන්නකොට ඔය පිටි බබා වැටුණා. වැටිලා බුදු වුණා. අම්මේ අර කෙල්ල අඬනවා නවත්ත ගන්න බෑ. අනේ පිළි සිටුමා දුවගෙන ආවා සියලු දෙනා ආවා නවත්ත ගන්න බෑ කෙල්ලගේ. අනේ මගේ රත්තරන් එකම දෝණි මැරුණා කියලා. ඊට පස්සේ අනේ පිළි සිටුමා කිව්වා දෝණි උපන් සත්වයා කොහොමදත් මැරෙනවා මොනවා කරන්නද? ඒ නිසා දෝණි අපි මේ වෙලාවේ මෙහෙම කරමු. මේ ඒ තමයි අපි මේ පිටි දෝණි වෙනුවෙන් දානයක් දෙමු බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට. දානයක් දීලා පින් අනුමෝදන් කරමු. මේ වෙලාවේ අඳලා නම් වැඩක් නෑ දෝණි කියලා කිව්වා. ඊට පස්සේ ඔන්න යාන්තම් නාඩ හිටියා. එහෙනම් දෝණි එන්න යන්න මාසික භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්න. පුංචි චෙල්ලක් ගෙන්නන්න ගිහිල්ලා බුදු සිරිපා වැඳලා ස්වාමීන් හිට ඉඳලා අපේ ගෙදර මිය ගිය කෙනෙකුට පින්ක් අනුමෝදන් කරන්න දානය 500ක් සංඝයා සමග වළින්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 500ක් සංඝයා සමග ඒ ගෙදරට වැඩියා. බලන්නකො ඒ කාලේ අමුතු ලෝකයක්. අද කාලේ ඔහොම එකක් වුණා නම් පිස්සුද හේලරි කියලා හයි. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ 500ක් මහා සංඝයා සමග දානි වළඳලා අනුමෝදනා ධර්මදේශනාව කරනකොට කියපු ගාථා ටික තමයි මේ පේතවත්වයේ තියෙන්නේ. පිට දීතලික පේතවත්වෝ කියලා. යං චින්ච චාරම්මණං කତ୍වා දජ්ජහ දානං අමච්චරි. මොනවාරි මේ මසුරු නැති මිනිසයා මොකක් හරි අරමුණක් මුල් කරගෙන දානයක් දෙනවා. ඒ කියන්නේ දානෙ දෙන්න ආසකෙනාට මැටි දරුවෙක් මැරුණත් දානයක් දෙනවා. ඒ කියන්නේ එයාට ඕනේ අර දානෙ දීම ආසාව නැති වෙන්නේ. ඒකට පොඩි අරමුණක් එයා ගන්නවා. පුබ්බ පේතේ චාරබ්බ අතවා අවත්තු දේවතා ප්‍රේතයන් මිය ගිය අය මුල් කරගෙන දෙවියෝ මුල් කරගෙන පවා දන් දෙනවා. චත්තාරෝච මහරජේ ලෝකපාලේ යසසිනෝ කුේරන් දත රත්ථංච විරූපක්ඛං විරුල්හකං තේචේව පූජිතා හොಂತಿ දායකාච අනිප්පලා. ඒ අය දන් දෙනවා දතරාෂ්ඨ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ. වෛශ්‍රවණ කියන තමයි කුේර දෙවියෝ කියන්නේ. ලෝකපාලක දෙවියෝ මුල් කරගෙන දානය දෙනවා. පින්වතුනි මේක ඉස්සර දීලා තියෙන එකක්. ඒ තමයි සමහරවිට අපිත් වර්තමානයේ අපිත් කරපු අවස්ථා තියෙනවා. ඒ තමයි අපිට සාමාන්‍යයෙන් වෛශ්‍රවණ දෙවියන්ට කාරණාවක් අපි කියමුකෝ බුද්ධ ශාසනයේ හෝ සිංහල ජාතියේද හෝ මොකක් හරි අරුබුදයක් පැමිණෙනකොට අපි වෛෂ්ණව දිව්‍ය රාජ්‍යයට සමහරවිට මතක් කරනවා. මතක් කරන්නේ මෙහෙම. ඒ තමයි දානයක් දෙනවා. දානයක් දෙන්නේ එක්කෝ සංඝයාට නැත්නම් සෑයකට කිරිහර පූජාවක්, බෝධියකට කිරිහර පූජාවක්, එහෙම නැත්නම් මුරුතැන් පූජාවක්, එහෙම දීලා ඒ පින වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යයට අනුමෝදන් කරලා ඔබ වහන්සේ වෙනුවෙන් මේ දානෙ දෙන්නේ මේ පින අනුමෝදන් වෙලා අපි මේ කියන කාරණාව ඔබ වහන්සේ සලකා බලන්න කියලා තමයි කියන්නේ. ඒක අතිශයින් සාර්ථක ක්‍රමයක්. දෙවිය වෙනුවෙන් දන් දෙන එක. ඇයි මතක නැද්ද වේලුකන්තකී ගමට වේලුකන්තකී නන්ද මාතාව උදේ පාන්දරම නැගිටලා පරායන වර්ගයේ සුත්ත නිපාතේ සජ්ජහනා කර කර ඉන්නකොට වෛශ්‍රවණ දිවිරාජ අහසේ ඉඳලා අනුමෝදන් වෙලා කිව්වා නැගණිය හිත සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයා 300ක් සංඝයා සමග වඩිනවා ඔබ වහන්සේ මේ නැගණිය දන් දීලා මා වෙනුවෙන් දන් දීලා පින් දෙන්න කිව්වා. ඊට පස්සේ මේ නන්ද මාතාව දානි හදලා සංඝයාට පූජා කළා මේ පින වෛශ්‍රවණ දිවිරාජයට අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කළා. ඒක තමයි දෙවියන් වෙනුවෙන් දන් දෙනවා කියන්නේ. දැන් සුමන සමන් දෙවියන්ට කැමති නම් කතරගම දෙවියන්ට කැමති නම් ඇත්තටම සාර්ථක ක්‍රමයෙන් දේවාලයක් හදාගෙන මේ පහන් දැල්වගෙන මිනිගිලි හොලවලා ඉන්න එකට වැඩිය විශාල දානයක් පූජා කළා එතුමා වෙනුවෙන් අනුමෝදන් කරන එක. ඉක්මනට බැල්ම වැටෙනවා. ඉක්මනට උපකාර සැලසෙනවා. ඉක්මනට පිහිට වෙනවා. ඉතින් ඉස්සරහත් තිබිලා තියෙනවා මේ දෙවියෝ වෙනුවෙන් දන් දෙන එක. ඒකට එහෙම දන් දුන්නාට පස්සේ ඒ අයටත් ඒක යහපත දාන දෙන කෙනාටත් නිෂ්පල නැහැ. අනිවාර්යෙන් දන් දෙන කෙනාට පින්ඵලය එනවාමයි. මේ සම්පූර්ණයම පින කියනවනේ මට යම් පිනක් රැස් වුණා නම් ඉතුරු නැතුව ඒ සියල්ලම අනුමෝදන් වේවා ඔබට කියනවනේ දෙගුණ දෙගුණ වෙලා තමන්ගේ පින වැඩි වෙනවා. පින කියන්නේ එහෙම එකක්. ඊට පස්සේ තියෙනවා නහි රුන්නං වා සෝකෝ වා යා චඤ්ඤා පරිදේවනා නතම් පේතස් අත්තාය ඒවන් තිත්තන්ති ඥාතයෝ. ඉතින් කියනවා මේ මේ මනසින් මැරුණාට පස්සේ අඬ අඬා ශෝක වෙලා වැළපිලා නම් ඇති වැඩක් නැහැ. ප්‍රේතයාට කිසි වැඩක් නැහැ. ඇඬුවා කියලා කිසි වැඩක් නැහැ. ඉතින් ඒ නිසා දැන් මොහොතක් හිතන්න ඒ තමයි අපි යම් කිසි අවස්ථාවක ඇඬුවොත් මේ අපි යම් කිසි අවස්ථාවක් කියන්නේ මරණයකදී මිනිස්සු අඬනවානේ. එතකොට හිතන්න පොඩ්ඩක් දවස් 7ක් එක දිගට ඇඬුවන් අර මැරිච්ච කෙනා මොහොතක්වත් තොලවස් හොලවනවද? දවස් 7ක් එක දිගට ඇඬුවන් මොහොතක්වත් ඇස් දෙක අරිනවද මැරිච්ච කෙනා? නෑනේ. අකියනවා අකේ නැගිටින්න, අම්මේ නැගිටින්න, තාත්තා නැගිටින්න, අනේ මේ පොඩි දුව කතා කරන්නේ මේ පොඩි දුව අනේ ඇහැරලා බලන්න කියලා තාත්තට ඇහින්නේවත් නෑනේ. එයා වෙන ලෝකයකට ගිහිල්ලානේ. ඔය ඔක්කොම මලගෙදරට ආපු අය අහගෙන ඉන්න ඕන අර මේ මේ අඬන අය කියන දේවා. ඒක ඇත්තනම් අපි කියන ඒවා අඬන ඒවා යාට දැනෙන්නේ නැහනේ. යාට දැනෙන්නේත් නැහැ, ඇහෙන්නේත් නැහැ. යාට දැනෙන්නේත් නැත්නම් ඇහෙන්නේත් නැත්නම් මොකටද අපි ශෝක කරන්නේ? එයා තවල් ලෝකෙකට ගියානේ. ආපු තැනක් අපි දන්නේත් නැහැ, ගිය තැනක් දන්නේත් නැහැ. ආයංචකෝ දක්ෂිනා දින්නා සංගම් සුපතිට්ඨිතා. ඔබ දානයක් දුන්නා නේ පිටසිටුමනි දෝනි සමග ඒ දානයේ සංඝයා කෙරෙහි පිහිටියා. දීගරත්තං හිතායස්ස තානසෝ උපකප්පතිති. බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින මහා පිණක් ඔබ මේ මොහොතේ රැස් කරගත්තා කියලා පින් අනුමෝදන් කරනවා. අන්න කෙල්ලගේ ආන්තං ඇඬිල්ල නැතිලා සාදුකාර දුන්නා ওই දෝනි පස්සේ කාලෙක සුවන් වෙන්න ඇති. ඉතින් මෙච්චර ශාස්ත්‍රණ වහන්සේගේ ආශිර්වාද ලැබන මේ දෝණි අනිවාර්යයෙන්ම සෝතාපන්න වෙන්න ඇති. ඉතින් කොහොම හරි බුදුරජාණන් පස්සේ කාලෙක බුදුරජාණන් වහන්සේ මේ මේ දේශනාව වදාලා අනුමෝදනා බණ කියලා වඩිනවා මාසයක් ඒ විතර දාණය. කොසෝ රජුරෝ කල්පනා කළා මේ භාග්‍යතුන් වහන්සේ මාසයක් වැඩි නෑ රජමාලිගාවට. අනේ ස්වාමීන් වහන්සේ ඇයි වැඩි නැත මෙහෙම සිද්ධිය. අනේ ස්වාමීන් වහන්සේ හිටේ ඉඳලා රජමාලිගාවේ දාණයට වඩින්න මාසයක් රජමාලිගාවේ. දැන් අනේ පිටිසිරිතුමාගේ ගෙදර මාසයයි රජතුමාගේ ගෙදර මාසයයි මාලිගාවේ මාස දෙකක් මිනිසුන්ට දානෙ පූජා කරන්නේ නැහැ. මිනිස්සු දානෙට ආරාධනා කළා තව මාසයක් දානෙ පූජා කළා. පිටි දෝනි නිසා මාස 3ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානෙ පූජා කළා තියෙනවා. ඉතින් ඒවා හිස් දේවල්ද? ඒ නිසා සමහර අය ගෙදර ප්‍රියමනාප මේ බල්ලෝ මැරුණාට පස්සේ ඒ මිනිස්සු ඇවිල්ලා දාන දෙනවා මම ඉන්න ආරණ්‍ය වල අසුබුවල නම් එහෙම වෙලා තියෙනවා මම නම් අනුමෝදනා කරනවා බොහොම සන්තෝෂයෙන් අනුමෝදනා කරනවා ඔ ආරම්මනේ වස්තුව මොකක් වුණත් දන් දීම හොඳයි කාරණාව මොකක් වුණත් දන් දීම හොඳයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෙවල් වල ප්‍රශ්න වුණත් වැඩි වෙනකොට තමන්ගේ ජීවිතේ කරදර වුණත් එක දිගට වැඩි වෙනකොට දාන දෙන්න කියනවා දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල කරදර වැඩි වෙනකොට මිනිස්සු දාන දෙන්නේ නැහනේ ඒ වුණාට ඇත්තට මේ ප්‍රශ්න යට යන්නේ ප්‍රශ්න සංසිඳෙන්න එක ක්‍රමයක් තමයි හරදර පිට දන් දෙන්න ඕන. මම අඳුරන එක ව්‍යාපාරික පවුලක් එයාලා හොඳටම වැටුණා. සම්පූර්ණයෙන් ධනෙ නැති වුණා. ඊට පස්සේ දරුවන්ට කන්න බොන්න දීලා ඒ නෝනායි මහත්තයා දවසට එක වේලක් කාලා ඒ අනිත් වේල් දෙකේ මුදල ඉතුරු කළා. ඉතුරු කළා දවස් 15කට පස්සේ පස් නමකට දානි පූජා කළා. ওই විදිහට මාස දෙකක් එහෙම කළා. තුන්වෙනි මාසේ ආර ලැබෙන්න තිබුණ ණය මුදල් ලැබුණා. දැන් අද වෙනකොට එයාලා හොඳට ව්‍යාපාරික කටයුතු කරගෙන ඉන්නවා. නමුත් එයාලගේ ජීවිතේ නොකා නොබී දුන්න දානේ මැරෙන මොහොතේ සිහි වෙනවා. සල්ලි තියෙනකොට දන් දෙන්න කාටවත් පුළුවන්. අමාරුම වෙලාවේ දෙන දානේ මැරෙන මොහොතේ මතක් වෙනවා. ඒ නිසා දානේ කියන්නේ කිහිම එකක්. ඉතින් තමන්ගම යහපත වෙනස අනේ කොච්චර එකද දන් දෙන එක. මේ බලන්න ප්‍රේත ලෝකෙ ඉපදිලා විඳින දුක්ඛන්දරාව. ඔය මේ ප්‍රේතවත්ව ආරම්භ කළා විතරයි ඉදිරියට තියෙන ප්‍රේතයන්ගේ කතා බලන්න අම්මෝ මේ සංසාරේට වැටුනොත් ඉවරයි මිනිස්සු ඇයි මේ සතර ආපායට බය නැත්තේ මේකට වැටුනොත් ගොඩ එනවා බොරු සතර ආපායට වැටුනොත් කන කැස් බෑවා වියසුදුරෙන් අහස බලනවා වගේ ආයි මනුස්සෙක් වෙන එක ඊළඟට තමයි මේ ප්‍රේතවත්ව ඉදිරියට කියාගෙන යනකොට තේරෙනවා ගොඩාක් ප්‍රේතයොත් කය බිඳිලා ඊළඟට වැටෙන්නේ සතර ආපායට මේ ඔබ දන්නවා ඇති බ්‍රහ්ම ලෝකයේ හිටපු බ්‍රහ්මයෙක් මැරිලා ඊළඟට තිරිසන් අපාය උපන්නා. බ්‍රහ්මියෝ පවා ඉච්චර පහලට ඇදගෙන වැටෙනවා නම් මිනිස්සෙක් සතර ආපායට වැටෙන තියෙන ඉඩ කඩගෙන කවර කතාවද? ඒ නිසා උතුම් බුද්ධ ශාසනයක් හම් වෙච්ච වෙලාවේ මේ විදිහට ශ්‍රී සද්ධර්මයේ ඔබට ඇසෙන වෙලාවේ, කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිච්ච වෙලාවේ, පින්පව් ගැන මෙච්චර කියලා දෙන වෙලාවේ සිතින් කයින් වචනෙන් පවුනම් කරන්න එපා. පව් වලට කැමැති වෙන්න එපා. පරණ වැරදි අත්හැරලා ඒව ගැන ශෝක වෙන්නේ නැතුව තැවෙන්නේ නැතුව පාර අලුත් කරගන්න පාර වෙනස් කරගන්න අලුත් කෙනෙක් වෙන්න වැරදි හදාගත්ත කෙනෙක් වෙන්න කටින් නම් වැරදි වෙන්න දෙන්න එපා කුණු වෙච්ච ඌරු හොටයක් තියෙන ප්‍රේතෙක් වෙලා නම් ඉපදෙන්න එපා ඒ නිසා ඔබ කාටත් කයෙන් වචනෙන් මනසින් සංවර වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේ පීඨ පිළිසරණ ලබන්න වාසනාව ලැබේවායි එකහිතින් සිත ප්‍රාර්ථනා කරනවා